මරණ ධම්මෝමහි මරණං අනතීතෝති අබින්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ඨේනවා පබ්බජිතේනවා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, මේ පින්නතුන් අද දින මේ එක රාශී වී සිටින්නේ ඉතාම වැදගත් කෘතවේදී පින්කමක් සිදු කරන්නට. ඔබ අධ්‍යාපනය ලැබපු ගුරු උතුමෙකුට කරන ගුරු පූජාවක්, ඒ වගේම පුණ්‍යානුමෝදනාවක් හැටියට සලකලා ධර්ම ගුණසිංහ ඒ නාලන්දා විද්‍යාලයේ හිටපු ගුරුතුමා විදුහල්පතිතුමා සිහිපත් කරලා එතුමාට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරන මතක වස්ත්‍ර පූජාව හැටියටයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් එතුමා වෙනුවෙන් ශ්‍රී ලංකාවෙහි එතුමාගේ ඥාති මිත්‍රාදීන් අනිවාර්යෙන් මෙබඳු පින්කමක් සිදු කරනවා. ඔබ මෙවැනි පින්කමක් නොකළා කියලා කාටවත් අඩුපාඩුවක් නැහැ. නමුත් කළගුණ දලන පිරිසක් විදියට ඔබ මේ ආරංචිය ලැබුණට පස්සේ ඔබේ හදවතේ සිතුවිල්ලක් ඇති වුණා, අනේ අපි මෙච්චර කාලයක් ඇසුරු කරපු, අපි අධ්‍යාපනය ලැබපු මේ ගුරුතුමා වෙනුවෙන් අපෙන් කුමන හොදයක් කරන්න ඕන කියන හැඟීමක් ඇති වුණා. අන්නේ සිතවිලට කියන්නේ කළගුණ සැලකීම කියලා, ප්‍රසඥතාවය කියලා. ඉතින් අන්නේ ගුණ ඉස්මතු කරගෙනයි ඔබ මේ පින්කම අද දින මේ සිදු කරන්නේ. පින්තුනි, අපට මුණගැහෙන ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා. මුලින්ම අපට මුණගැහෙනවා බුදුහාඳුර දේශනා කරනවා බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචර්යාති උච්චරේ කියලා. අපට මුලින්ම මුණගැහෙන ගුරුවරු තමයි හෝම් ටීචර්ස්ලා. ඒ කියන්නේ ගෙදරදී මුණගැහෙන පූර්වාචාරවරයන්. ඒ කවුද? ඒ තමයි අම්මා තාත්තා දෙන්න. අම්මා තාත්තා දෙන්න අවුරුදු 6-7 වෙනකන් අපි බොහොම ළඟින් ආශ්‍රය කරනවා. අම්මා තාත්තා තමයි අපේ ලෝකය. හැබැයි අපි ඉස්කෝලේට බාර දුන්නට පස්සේ අපි වැඩිපුර අම්මා තාත්තා කියන දේටත් වඩා විශ්වාස කරන්නේ ගුරුතුමා කියන දේ. ඇතැම් වෙලාවට අම්මා තාත්තා දෙයක් කිව්වත් නෑ, අපේ ටීචර් මෙහෙම කිව්වේ කියලා ඊට පස්සේ ගුරුතුමා කියන දේට තමයි මූලිකත්වය දෙන්නේ. එතකොට ස්කූල් ටීචර්ස්ලා දෙවනුවට අපට උපකාර වෙනවා. ඒ අපට උපකාර කරන්නේ අපට වෘත්තීය වශයෙන් ඉදිරියට යන්නට. මුලින් උදව් කරපු අම්මා තාත්තා දෙන පූර්වාචාර්යවරයන් අපට ඇවිදීමේ පටන් අපට මූලික චාරිත්‍ර වාරිත්‍ර ටික හොඳට පෙන්වලා දෙනවා. අයහපතින් මුදවලා යහපතින් යොදවන්නේ අම්මා තාත්තා දෙන්න. ඊට පස්සේ අපට සිලබස් ශාස්ත්‍ර ලබා දෙන්නේ ස්කූල් ටීචර්ස්ලා, පාසලේ ගුරුතුමා. ඊළඟට තවත් ගුරුවරයෙක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ කවුද? ඒ තමයි ආධ්‍යාත්මික ගුරුවරයා, ස්පිරිචුවල් ටීචර්ස් කියන අය. එතකොට ඒ කියන්නේ තමන්ගේ මනස දියුණු කරන්න ඊට පස්සේ උදව් කරන ගුරුතුමා. එතකොට මෙන්න මේ තුන්දෙනා වෙනුවෙන් අපි යම්කිසි විදියක යුතුයකම් කරන්නට ඕන. අම්මා තාත්තා වෙනුවෙන් අපි කළගුණ දන්න හැටියට යුතුයකම් කරන්නට ඕන. ඊළඟට පාසලේ හමු වෙන ගුරුතුමාලාට අපි හදවතින්ම ඒ කෘතවේදීසේ දක්වන්නට ඕන. ඒ අපි ජීවිත කාලයම සිහිපත් කරනවා. ඊටත් වඩා ඉහළින් වෙන ගුරුවරය හැටියට සලකන්නේ ආධ්‍යාත්මික ගුරුතුමා. අපට නියම ලෙස ඍජුවම අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළම තලයට ගෙනයන්ට උදව් කරන පිරිස. ඔබ අහලති සැරුවත් හාඳුරු ගැන. සැරුවත් හාඳුරුවන්ට ධර්මයට පිවිසෙනට මඟ පෙන්නුවේ අස්සජි කියන හාමුදුරුවෝ. පස්සගමහනුන්ගෙන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි අස්සජි මහරහතන් වහන්සේ. ඒ ධම්මා හේතුප්පවවා තේ සං හේතුන් තථාගතවාහ ගාථාව දේශනා කළා. මුලින්ම චතුරාර්ය සත්‍යයට මඟ පෙන්නුවේ අස්සජි හාමුදුරුවෝ සැරුවත් හාඳුරුවන්ට. ඔබ අහලති සැරුවත් හාඳුරුවෝ කොහොමද තමන්ගේ මේ ආධ්‍යාත්මික ගුරුවරයාට සැලකුවේ කියලා. කොහොමද සැලකුවේ? දිනපතාම උන්වහන්සේ ඉන්න පැත්තට වැඳලා තමයි සැතපුනේ. සරුවත් හාමුදුරුවෝ කියන්නේ බුදු හාමුදුරුවන්ට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි වන මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ධර්ම සේනාධිපතින් වහන්සේ. උන්වහන්සේ තමයි සංඝරත්නයේ ප්‍රමුඛත්වයට මාවේ. එහෙම ආවත් උන්වහන්සේට ධර්මයේ මුලින්ම කියලා දීපු ඒ උතුමා වෙනුවෙන් දිනපතාම සලකපු ආකාරයයි මේ. මෙන්න මේ ආකාරයට කෘතවේදීත්වයක් මේ ධර්ම මාර්ගයේ ඉන්න කෙනාගේ තුල ඇති වෙනවා. එතකොට අපේ පූර්වාචාරවරුන් හැටියට දෙමව්පියන්ට, ඒ වගේම අපට සිලබස් ශාස්ත්‍ර ලබා දෙන පාසලේ ගුරුතුමාට, ඒ වගේම ආධ්‍යාත්මික ගුරුතුමාට කියන මේ තුන්දෙනා වෙනුවෙන්ම අපි කළගුණ දක්වන්නට ඕන. ඒක පින්නුදුනේ හැම කෙනෙක්ම කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා. කළගුණ දන්න කළගුණ සලකන අඩුයි කියලා. දැන් මේ වගේ පින්කමකට අපිට ලොකු පිරිසක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක මහා නුවණ දෙයක්. එහෙම වෙන්නේ නැහැ. හැබැයි මේ පාසලෙන්ම සංගීත ප්‍රසංගයක් වගේ එකක් කිව්වනම් මේ ස්ථානෙම තිබ්බත් කිසියම් කරදරයක් නැතුව වෙලාවට මෙනවා. වෙලාවටත් කලින් එන්න පුළුවන් ඇතැම් විට ආසන ගන්නත් එක්ක. ඒක තමයි හැටි. ඒක කාටවත් දොස් කියන දෙයක් නැහැ. ඒක ලෝක ස්වභාවය. අන්නේ කළගුණ සලකන අය ටික දෙනා වුණත් එයයි වටින පිරිසක්. ඒක කළගුණ ලබන කෙනාට, ඒ කළගුණ සැලකිල ලබන කෙනාට නෙවෙයික වාසිය. ඒක වාසිය කළගුණ ඒ දක්වන පුද්ගලයාට. ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙකුට වඳිනවා නම් ස්වාමීන් වහන්සේ නෙවෙයි තෙන් දිස්මතු වෙන්නේ. ධන ගහලා වඳින ඔබයි. එනිසා ඔබේ ගුණය ඉස්මතු වෙනවා. ඒ කරන හැම ගුණයක්ම පිනත් එක්ක ඒකට සම්බන්ධ වෙලා යන්නේ. අන්නේ පිනට කියනවා චිත්ත අලංකාරං චිත්ත පරික්කාරං කියලා. අපේ හිත පිරිසිදුව කරන දේවල් හිතට පිරිකර හිතට ආවරණ කියලා හිත අලංකාර කරන දේවල් කියලා සඳහන් කළා. ඉතින් ඔබේ හිතෙත් මේ වගේ සිතුවිල්ලක් ඇවිල්ලා මේ ගුරුතුමා වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න ඕන කියන හැඟීමක් ඇති වෙලා විශේෂයෙන්ම නාලන්දා විද්‍යාලය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක්. ඉතින් එවැනි පාසලකින් ඔබ ඉදිරියට ආපු හැටියට මේ ලෝක ගෝලයේ සම්පූර්ණ භාගයක් අනිත් පැත්තට ඇවිල්ලා ඉන්න වෙලාවෙනේ. ඉතින් ඒ වුණත් ඔබේ අර මූලික ජීවිතයේ ලැබිච්ච ආභාෂය නිසාම ඔබ මේ ගුණයක් ඉස්මතු කරන අවස්ථාව. ඉතින් ඒ ගැන ලොකු සතුටක් ඇති කරගන්න ඔබ මේ වෙනුවෙන් කැප වුණා කියලා. ඒ වගේම මේ අවස්ථාවට එන්න බැරි වුණත් අනිත් හැම දෙනාටමත් අපි ආශිර්වාද කරමු යයි හැම දෙනා වෙනුවෙන් ය අප මේ පින්කම ගුරුතුමා වෙනුවෙන් කරන්නේ කියලා. පින්නතුනි මෙවැනි අවස්ථාවකදී අපි මේ පුණ්‍යානුමෝදනා කරන එක විතරක් නෙවෙයි අපේ මරණය ගැන පොඩ්ඩක් හරි සිහිපත් කරනවා. මේක පින්නතුනි සාමාන්‍යයෙන් අපි නිතරම අහන නිසා හාමුදුරුවොත් නිතරම කියන මැරෙනවා කියලා. ඉතින් ඕක අපි අහලා තියෙනවා කියලා අපට හිතෙනවනේ. නමුත් පින්නතුනි ඔබ හිතුවොත් මේ එක සුළු මොහොතක් ජීවිතං අනියතං මරණං නියතං කියන මේ සිතුවිල්ල එක සුළු මොහොතක් හරි කෙනෙක් වඩනවා නම් ඒකේ තියෙන ආනිසංසය ඔබ දැනගත්තොත් ඔබට පුදුම හිතෙයි. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා අහලා තියෙනවා බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා මරණයෙන් පස්සේ සමහර අය අපායට යන්න ඕන වෙන තිබිද්දී දුගතියට යන්න ඕන වෙන තිබිද්දී යාට මුළු ජීවිත කාලයම සිහි කරපු පින්කම් මතක් කරනකොට ජීවිතේ කිසිම පින්කමක් යා ජීවිතේ කළා නැහැ. නමුත් එකම දවසක යහළුවෙක්ගේ මරණ ගෙදරට ගිහිල්ලා ඒ මරණය දිහා බලලා අනෙත් මමත් මැරෙනවා නේද කියන හැඟීම ඒ සුළු මොහොතක් ඇති කරගෙන අන්නේ ඇති කරගත්තු ඒ සිතුවිල්ල නිසා අපායට වැටෙන එකෙන් මිදිලා සුගතියට ආපු අවස්ථාව ගැන සඳහන් වෙනවා. පිනොතින් බලන්න එහෙනම් ඔබ මේ වගේ ආගමික පරිසරයකට ඇවිල්ලා ස්වාමින් වහන්සේලා ඉදිරියේ පිට මේ පෙනී සිටලා ඔබ ඇතැම් විට මේ ඇති කරගන්නා වූ අල්ප මාත්‍ර වූ කුසල චේතනාව ඔබට ජීවිතයේ කොච්චර පිහිටක් වේද? ඇතැම් විට මේ ඇති කරගන්නා වූ පින් සිතිවිලි ඇතැම් විට අපේ වෙනත් කටයුතු වලින් සංගීත ප්‍රසංගයක් හෝ නාට්‍යයක් හෝ එවැනි දෙයක් බලලා ඒ සමරන දෙයට වඩා අපට සසරට කොයිතරම් පිහිටක් වෙනවද? ඉතින් බුදුහාඳුරන් ඒ නිසා දේශනා කළේ මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්හං පච්චේකි තම්බං. තමන් මරණයට පත් වෙනවා මරණය නොයෙකුම්පු කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න කියලා. ඒක භාවනාවක් පිනතුනි. බුදුදහමේ සඳහන් වන දස අනුස්සති වලින් එක භාවනාවක් තමයි මරණ අනුස්සති කියලා කියන්නේ. දවසට අඩොම් ගානේ විනාඩි භාගයක් හරි ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියතයි මරණය මට අනිවාර්යෙන්ම ලක්වන දෙයක් කියන එක මොහොතක් හරි සිහිපත් කරන්න. ඒක තමයි ආධ්‍යාත්මික ශක්තිය විශාල ලෙස දියුණු වෙන හේතු වෙන කාරණයක්. ඒත් එක්කම තමන්ගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. තමත් මේ තත්ත්වයට පත් වෙන කෙනෙක් කියන එක තමන්ට මොහොතකට හරි හිතෙනවා. නමුත් පින්නතුනේ හිතනවත් එක්කම අපේ ජීවිතවල වෙනසක් වෙන්න නම් මගේ ජීවිතයට මේක අනිවාර්යෙන් එන දෙයක් කියන එක හදවතින්ම අපේ සිහිපත් කරන්න ඕන. අපි බොහෝ විට දන්නවා ලෝකයේ හැමදෙනාම මැරෙන බව. අපේ ඥාති මිත්‍රාදීන් මැරෙනකොට අපි දන්නවා. අපිත් මැරෙන බවත් දන්නවනේ. හැබැයි අපි නිතරම හිතන්නේ කොහමද? අපි මැරෙන්නේ හෙට කියලානේ. මැරෙන්න පුළුවන්. හැබැයි අද නම් නෙවෙයි මැරෙන්නේ කියලා. හැමදාම අපි හිතන්නේ අපි හෙට මැරෙයි කියලා. මුළු ලෝකෙම අය මැරුණත් අපි කවදාවත් හිතන්නේ මම අද මැරෙයි කියලා. අපි හැමදාම හිතන්නේ හෙට මැරෙයි කියලා. නමුත් ඒ හෙට කියන දවස කවදාවත් එන්නේ නැහැ. අන්න ඒ සිතුවිල්ල නිසාම අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙන්නේ නැහැ පින්නතුනි. අනේ පරිවර්තනයක් වෙන්න නම් අජ්ජේව කිච්ඡං ආතබ්බං කියලා අද කළ යුතු දේ අදම කරන්නට ඕන. අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන නිකන් නෙවෙයි පිනතුනි. මහා ඉහළ පින කානිසංශයක් විදියට. අන්නේ කුසලයෙන් ලැබපු හැටියට අපි අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දිනු කරන්න පුළුවන් ඉතාම සස්ත්‍රීයක සෞභාග්‍යමත් භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ අද අපි උදාහරණ කරගෙන තියෙනවා. බුදුහාමර දේශනා කරන එක ඉහළටම දිනු කරගන්නේ කොහොමද කියලා. මුළු සම්පූර්ණ බුදුදහම ගත්තොතින් එක පැත්තකින් මෛත්‍රිය අනිත් පැත්තෙන් ප්‍රඥාව. තමා කොයිතරම් දුරට සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව තමන් හිතේ වඩනවාද කියන එක තමා ඉදිරියට දිනු වීමේ තමන්ගේ තියෙන සලකුණ. අනිත් පැත්තට තමන්ට හිතට එන සිතුවිල්ල තමන්ගේ ජීවිතයේ මේ ජීවිතයේ හැම මොහොතෙම මේ මරණින් එක අවස්ථාවක් මේකට කියන්නේ ක්ෂණික මරණ කියලා. හැම මොහොතෙම තමන්ගේ සිතක් ඇති වෙලා නිරුද්ධ භාවයට පත් වෙනවා. අපේ සමස්ත ජීවිතය කියන්නේම මේ වර්තමාන මොහොත වර්තමාන සිතුවිල්ල. ඇයි අපේ අතීතයේ ඉක්මලා ගිහිල්ලා අනාගතයේ තමවිල නැහැ. අපේ ජීවිතය කියන්නේ අපි අවුරුදු 50 60 ජීවත් වුණා කියන්නේ මේ එක සිතුවිල්ල. ගංගාවක් කියලා ගංගාවක් හැතැම 50ක් දිගයි 100ක් දිගයි කියලා කිව්වට ගංගක දිග කොච්චරද? ගංගක දිග කොච්චරද? ගංගක දිග වතුර බිඳුවයි. අන්න ඒ වගේ තමයි අපි අවුරුදු 50කට ජීවත් වෙනවා ජීවත් වුණා කියලා කිව්වට අපේ ජීවිතය කියන්නේ මේ වර්තමාන මොහොත වර්තමාන සිතුවිල්ල. මෙන්න මේ සිතුවිල්ල අපට සාර්ථක කරගන්න පුළුවන් නම් හරියට සිහින්න වනින් හැම මොහොතෙම ඇති වෙලා නිරුද්ධ වෙන ස්වභාවය අනිච්ඡවත සංඛාරා මේ සංස්කාර ධර්මයන් සියලක්ම අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ මේක හටගෙන නිරුද්ධ වෙනවා. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ ඉපෙද නිරුද්ධ වෙනවා. තේසං වූප සමෝසුකෝ මෙන්න මේ ඇති වෙලා නිරුද්ධ වෙන තැන මේ අවබෝධ කරගත්තොත් මේ වූප සමය අවබෝධ කරගත්තොත් අන්න ඒක සැපයක් කියලා දේශනා කළා. නමුත් අදත් මේ මොහොතේත් අපේ සිතුවිල්ල ඇති වෙලා නිරුද්ධ වෙනවා. නමුත් නිරුද්ධුණාට අපේ ආධ්‍යාත්මික ලෝකයක නිරුද්ධ වෙලා නැහැ. අවිද්‍යාවෙන් ඒක තාමත් තියෙන දෙයක් හැටියට ගන්නවා. ඔබට බැනපු කවුරු හරි මතක් කරගන්න. ඔබට උදව් කරපු කවුරු හරි මතක් කරගන්න. මේ මතක් වෙනත් එක මොකද වෙන්නේ? ෆයිල් එක ඩිලීට් කළා නේ, ආයෙ ඕපන් වෙනවා. ඔක්කොම ටික තිබ්බ වගේ ඔක්කොම හිස්ටරි එනවා අතට. ඒ කියන්නේ තේසං ඕප සමෝසුකෝ වෙලා නැහැ අපි. එතකොට තේසං ඕප සමෝසුකෝ කියලා කියන්නේ අන්න ඒක සිහි කරන්න පුළුවන් සිහි කිරීම නෙවෙයි වරද. සිහි කරනකොටම අපි දැනගන්න ඕන තමන්ගේම මයින්ඩ් එක තමන් මේ දැන් රීඩ් කරනවා කියලා. තමන්ගේම සිත තමන් කියවීමක් කියලා දැක්කොත් ඕන අතීත සිතුවිල්ල කල්පගානක සිද්ධියක් වුණා සිහි කරන්න පුළුවන්. නමුත් තමන් දන්නවා මේ බාහිර රූපයක් නෙවෙයි සිහිපත් කරන්නේ තමන්ගේම හිතයි තමන් සිහි කරන්නේ කියලා. මෙන්න මේක දැක්කොත් පිනොතුනි මේ දකින්න තරමට තමන්ගේ ජීවිතේ දුක් ටික නිදහස් වෙන පුළුවන්. මෙන්න මෙවැනි උතුම් දහමක් අපට බුදුහාඳුර දීලා තියෙන්නේ. ඉතින් ඔබ මේ ගුරුතුමාට, ඒ ධර්ම ගුණසිංහ ගුරුපියතුමාට, විදුහල්පතිතුමාට ඔබ මේ පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවේදී එක පැත්තකින් මරණ සතිය ජීවිතය අනියතයි මරණන් නියතන් කියලා මොහොතක් හරි සිහිපත් කරන්න, මෛත්‍රී භාවනාවෙන් උපරිම ලෙස තමන්ගේ හිත දියුණු කරගන්න, අනිත්‍ය සංඥාව වඩන්න, නිතරම මේ ස්කන්ධ පංචකයෙහි රූපාදී ස්කන්ධ පංචකයේ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න දක්ෂ වෙන්න. ඒ දක්ෂ වෙච්ච පමණට අපි බාහිර කිසිදු දෙයක් මත යැපෙන්නේ නැහැ. අපි සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මය මත, ප්‍රඥාව මත යැපෙන, ප්‍රඥාවේ අභිෂේක කරපු පුද්ගලයන් බවට පත් වෙනවා. ඉතින් මෙවැනි පින්කමකින් අපි ලබන ඉහළම ප්‍රතිඵලය තමයි මේ ආධ්‍යාත්මික මට්ටමට අපට එන්නට අපි හැඟීමක්, සිතුවිල්ලක්, උනන්දුවක් ඇති කර ගැනීම. ඉතින් ඔබ හැම දිනෙකම සතුටට පත්වන්න ආදි නාලන්දීය ශිෂ්‍යයන් විදියට ඔබ මේ තමන් උපන් මව්බිමෙන් ශ්‍රී ලංකාවෙන් බොහෝ දුර බැහැර හිටියත් තමන්ගේ ආදරණීය ගුරු පියතුමෙක් වෙනුවෙන්, ධර්ම ගුණසිංහ මහත්මයා වෙනුවෙන් සිදු කරන්න පුළුවන් ඉහළම යුතුයකම ගුරු පූජාව, මතක වස්ත්‍ර පූජාව සිදු කළා. ඉතින් අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේත් මේ අවස්ථාවට සහභාගි වෙලා ඉන්නවා. ඉතින් ඔබට ඒක ලොකු ආශිර්වාදයක්. ඉතින් මේ ගුරු පියතුමා වගේම නායක ස්වාමින් වහන්සේත් අවුරුදු 90 ඉක්මවපු අය. ඉතින් මේ වගේ දීර්ඝායස ලැබුවත් නැත්නම් අපට දකින්නට මුණ ගැහෙන ලැබීම අපි හැම දෙනාගේම ජීවිතේ ලොකු භාග්යක්. ඔබ හුඟක් වාසනාවන්තයි. ඉතින් ඒ ගැනත් හුඟක් ඉදලා සතුටට පත්වන්න සමහර පිනතුනි තාම දුර බැහැර ඉඳලා මේ පින්කමට සහභාගී වුණේ. ඉතින් ඒක ඒ ආපු දුර අනුව ඔබට ආනිසංසයත් වැඩි. ඒ නිසා ඔබ හුඟා සතුටටපත් වෙන්න. ඉතින් ඒ පින්කම ඉතාම හොඳින් ටික දෙනෙක් වුණත් මුළු විද්‍යාලයේම ශිෂ්‍යයන් නියෝජනය කළායි ඔබ මේ පින්කම කළේ කියලා. ඒ හැම දිනාටමත් කියන්න, හැම දිනාටමත් මේ පින අනුමෝදන් වෙන්න කියන්න. එතකොට මේක තවත් ආනිසංසය වැඩි වෙනවා. ඉතින් ඒ පින්කම ඉතාම ලස්සනට සිදු කරගෙන ලැබුණා කියලා හැම දිනෙකම සතුටටපත් වෙමින් මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වීමෙන් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් අනිත්‍ය ප්‍රතිසංයුත ගාථාවකට ඇහුම්කන් දීමෙන් මතක වස්ත්‍ර පූජාවක් සිදු කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්ම වල හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මිට දින කිහිපට කලින් මිය ගිය ධර්ම ගුණසිංහ ආදරණීය ගුරුතුමා නාලන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමා මේ පින අනුමෝදන්ව සුවපත් වේවා. මේ පින සුවපත් විය හැකි මේ පිනුතු නමින් මිය ගිය ආදරණීය දෙමව්පියන් ඥාති මිත්‍රාදීන් ගුරුවරුන් ඇතුළු යම් තාක් පිරිසක් පින් අපේක්ෂාවකින් සිටිත් නම් ඒ සියලු දෙනාද මේ පිනින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ පැන් වාදනයේ ළඟට ඇවිල්ලා පැන් වඩමින් පුණ්‍යානුමෝදනා කරන්න ගාථාව කියලා. හොඳයි, පැන් වාදනය අතර අරන් අපි මේ විදිහට ගාථාව කියමු. ගාථාව කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ගරුණෝ හෝතු සුඛිතෝ හෝතු නෝ ගරෝ. ඉදම් මේ ගරුණෝ හෝතු සුඛිතෝ හෝතු නෝ ගරෝ. ඉදම් මේ ගරුණෝ හෝතු සුඛිතෝ හෝතු නෝ ගරෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. යථාවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඉතෝ දින්නම් තේතානං උපකප්පති. ඔන්න මේ උදකං වට්ටං යථානින්නම් පවත්තති. ඒවමේව ඉතෝ දින්නම් තේතානං උපකප්පති. හොඳයි පින්නතුනි, බොහොමත්ම සතුටට පත්වන්න ඒ ආදරණීය ගුරුතුමා ධර්ම ගුණසිංහ මහත්මා විදුහල්පතිතුමා වෙනුවෙන් එතුමා වෙනුවෙන් සිදු කරන මතක වස්ත්‍ර පූජාවක් පුණ්‍යානුමෝදනාවක් හැටියට සිදු කරන්න බලාපොරොත්තු වුණු පින්කම මේ පින්තුන් බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් අංග සම්පූර්ණව මේ අභිනව විහාරස්ථානයේදී ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා හුඟා සතුටටපත් වන්න. ඉතින් මේ පින්කම ඒ පියතුමාට, ගුරු පියතුමාට පුණ්‍යානුමෝදනාවක් වගේම සහභාගී වුණු හැම දෙනාගේම ජීවිතවලට ලොකු ආශිර්වාදයක් කියලා හිතලා හුඟක් සතුටට පත්වන්න. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුරු කරමින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරගත් අවස්ථාව මේ උතුම් පින්කම තුලින් ජනිත කරගත් හා වූ පුණ්‍ය ඵලයේ හේතුවෙන් පින්තුන් හැම දිනාටම මේ ලෝකයේ වශයෙන් නිදුක් නිරෝගී සම්පතිය සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතත් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස නිච්ඡං වන්දහා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාතේ සමිඤ්ඤතෝ.